රාශිදායක තත්ත්වය තමයි අපේ අපනය නවල තරගකාරීත්වය වැඩි වෙනවා විනිමය අනුපාතය පිරිහුණාම. නමුත් අපේ අපනයනවල තරගකාරීත්වය ඇතිකර ගත යුත්තේ විනිමය පහළ හෙලීම මගින් නෙමෙයි. මොකද අපේ අපනයනවල තියෙන සැබෑ ප්‍රශ්නය අපේ අපනයන රටවල් කීපයක් මත සංකේන්ද්‍රණය වෙලා තිබෙනවා. ඒ වගේම භාණ්ඩ කීපයක් මත සංකේන්ද්‍රණය වෙලා තිබෙනවා. ඒ වගේම නිෂ්පාදන පිරිවැය ඉහළින් තිබෙනවා. ඉතින් අපි කරන්නට ඕනේ අපේ රටේ විදේශ වලට යවන අපනයන විවිධාංගීකරණය කරලා, ඒවා යවන වෙළඳපොළවල් විවිධ කරලා, ඒවායේ නිෂ්පාදන පිරිවැය පහලින් තියාගන්නට අපනයන කර්මාන්තවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම. එසේ නොකර විනිමය අනුපාතය අවප්‍රමාණය වීමෙන් ඇතිවන වාසිදායක තත්ත්වය බලාපොරොත්තු වෙන සිටිනවා නම් විගු කාලීනව ආර්ථිකයට හොඳ දෙයක් නෙමෙයි.